වාර්ගික සහෝදරත්වය හා වර්ගාන්තර සමගිය කෙරෙහි කපුගේ සූරින් නැත්නම් කපුගේ මහත්තයා කපුගේ අයියා තුල බොහොම පැහැදිලි දර්ශනයක් තිබුණා. පක්ෂ දේශපාලනයේ විවිධ නැගීම් බැසීම් අතර දෝලණය වුණත් කපුගේ කිසි විටකත් ජනතාවට සතුරු යයි ඔහු විශ්වාස කළ කඳවුරක ලැබුම් ගත්තේ නැහැ. මට විමල් විරංශ එතුමා මේ මොහොතේදී පේනවා. එතුමා බොහොම සමීප ඇසර කරගෙන කෙනෙක් තමයි කපුගේ අයියා. තම හඬින් රටක් සැනසූ විශාරද ගුණදාස කපුගේ අදට වසර 7කට පෙර ආතුව 2003 බක්මහේ කෝල්ගේ නාදයට ඉඩදී හදිසියේම අපාතරෙන් සමුගත්තේ ජන හදවත් තුළ ප්‍රකම්පනයක් මතු කරමින් අනන්ත අප්‍රමාණ බාධක කම්කටොළු විඳිමින් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වමින් ගී ගැයූ කපුගේ ජීවත්ව සිටියේදී බොහෝ වාරයක් ඝාතනයට ලක් කෙරුණා. කොතනක හිටියත් ඉපදුණු මේ යන බිම එකම නේදෝ, ඒ බිම එක්වී සුරකින යුතුකම අප සතු නේදෝ. පදරචනය චන්ද්‍රා වාකිෂ්ඨ. මෙම ගීතේ රංගනයට රවිබන්දු විද්‍යාපතිගේ නර්තන විඤ්ඤාසය සමග රාජ නර්තන කණ්ඩායමක් වෙනවා. දයාබර මිත්‍ර පුතනුවනි, ඔබ පියාණන්ගේ නොනිමි මෙහෙවර ඔහු ඉසිඹුලක් තැනින් ආරම්භන්න. ඔබට ආරම්භ කරන්න පුළුවන් එතනින්. අවසන් ගීතය වශයෙන් තෝරා ගන්නට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ගීතය තුළ